නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිවිතුරු නිර්වාණ මාර්ගය කෙනෙකුට ශ්‍රවණය කරන්ට ලැබෙන එක මහා වාසනාවක් භාග්යයක් ඒක බොහෝ දිනකට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පරම පවිත්‍ර නිර්වාණ මාර්ගයේ ලෙස අංග 37කින් යුතු 37 බෝධිපාක්ෂික ධර්ම වදාළා ඒ කරුණු එකින් එක තමයි මේ වැඩසටහන් මාලාවේ ඔබට විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ පෙන්වා දීම පිණිස කෙනෙකුට ශ්‍රවණය කරන්න ලැබුණත් ඒක යාගේ ජීවිතේ මහත් භාග්යයක්. අද මේ උතුම් දහම් දේශනාව ඉතාලියේ කතානියා නගරේ පදිංචි පින්වත් රනිල් සහ ගීතිකා යන දෙපළ විසින් ධර්ම දානය සිද්ධ කරන්නේ පින්වත් මන්තිනා දේවින්දී සිඟිති දියණියට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ධර්ම අවබෝධය පිණිසත් ශාසන රැකවරණය පිණිසත් සිත ප්‍රාර්ථනා කළා. ඉතින් පුංචි දියණියට සිත පතමින් ධර්ම දානය ලබා දෙන පින්වතුන් කරන අප්‍රමාණ පින අනුමෝදන් වෙමි. අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පසුගිය කාලේ අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තර කරලා දීලා ඒ කියන්නේ මූලික දැනුම ඒ කාරණා 37 ඔබට විස්තර කළා. ඒ කියන්නේ වචන විදිහට අර්ථ විදිහට අපි ඉදිරියට ඉගෙන ගන්න ඕන. කාරණා 37 තමයි නිවනට මුල් වෙන. ඒතුළු මේ කාරණා 37ම තියෙන්නේ නිවනම ඉලක්ක කරගෙන. ඇත්තටම ඉතින් ජීවිතේ පළවෙනි අංගය කරගෙන මේ කාරණා වැඩුවොත් මාර්ගඵල නොලබා නම් ඉන්නේ නැති තරම්. එහෙනම් බාධා ඇති වෙන්නේම මේ කාරණා 37 වැඩිම පිණිසයි. පළවෙනි එක තමයි කායානුපස්සනාව. දෙවෙනි එක වේදනානුපස්සනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි කාරණා හතර සතර සතිපට්ඨානය. ඊළඟ කාරණා හතර සතර සම්‍යප්ප්‍රධාන වීර්යය. ඒ තමයි උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, නූපං අකුසල් නූපදවීම පිණිස, ඊළඟට නූපං කුසල් ඉපදවීම පිණිස, උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස තියෙන වීර්යය. ඊළඟට තියෙනවා දැන් එතන කාරණා 8යි. ඊළඟ කාරණා 4 තමයි ඍජුපාද 4. ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන. ඊළඟ දැන් ඔන්න එතන කාරණා 12යි. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම වෙනවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. බල ධර්ම. තුරු ඉන්ද්‍රිය ධර්ම 5යි බල ධර්ම 5යි 10යි. අර මුලින් කාරණා කිව්ව 12යි 22යි. ඊට පස්සේ තියෙන සත්ත බෝධ්‍යංග. බෝධි අංග 7. එතකොට සති සම්බෝධ්‍යංගේ ධම්මවිචේ සම්බෝධ්‍යංගේ පීති සම්බෝධ්‍යංගේ විරිය සම්බෝධ්‍යංගේ පස්සද්ධි සම්බෝධ්‍යංගේ ඊළඟට සමාජ සම්බෝධ්‍යංගේ උපේක්ඛා සම්බෝධ්‍යංගය. එතකොට 22යි 7යි 29යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට එතන කාරණා 8යි 29යි 8යි 37යි. ඔන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එයින් කායානුපස්සනාව අපි ඉගෙන ගන්නේ වැඩිමනක් විස්තර තියෙන කායානුපස්සනාවේ. කායනුපස කය කෙරෙහි සිහිය පිහිටවීම. එහි භාවනාම 14ක් විස්තර කරනවා. එයින් අපි එක භාවනාවක් ඉගෙන ගත්තා. ආනාපානසති භාවනාව. උස්ම රැල්ල. මේ අපි ගන්න උපන්දා ඉඳලා ගන්න උස්ම රැල්ලෙන් සුසුම් පොදින් නිවන කරා යන හැටි. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැනේ අපි මුංචි කාලේ ඉඳලා උස්ම ගන්නවා මේකම අවබෝධ කරලා මේකෙම සිය පිටලා නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් එහෙම මාවතක් තියෙනවා. පින්වතුනි මේ භාවනා කරනවා කියන එක හැම කෙනාම කරන එකක් නෙවෙයි. හැම කෙනාටම කරන්න හිතෙන්නේ නැහැ. එනිසා ලෝකේ ඉතාමත් සුළු පිරිසක්. ලෝකේ පසක තැබේවා. ලංකාවෙන්නුත් ඉතාමත් සුළු පිරිසක්. ලංකාවද පසක තැබේවා. සිංහලුන්ගෙන් ඉතා සුළු පිරිසක්. සිංහලුන්ද පසක තැබේවා. බෞද්ධයන්ගෙන් ඉතා සුළු පිරිසක්. බෞද්ධයන් කියන පිරිසද පසක තැබේවා. නිතර බණ දහම් ඉගෙන ගන්න අයගින් පවා ඉතාමත් සුළු පිරිසක්. ඒද පසක තැබේවා. මේ බණ අහන අයගෙන ඉතාමත් සුළු පිරිසක් තමයි භාවනා කරන්නේ. එනිසා යම්කිසි කෙනෙක් භාවනා කරන්න කැමැත්තක් ඇති කර ගන්නවා නම් භාවනාවට යොමු වෙනවා නම් ඉතාම දුර්ලභ පිරිසක් අතරට යාලා එකතු වෙනවා. ඔවුන්ට බුද්ධ ශාසනයක් මඟහැරින්නේ කොහොමද? ඔවුන්ට බුද්ධ ශාසනය පිළිසරණ ලැබෙනවා. අද අපි සතර සතිපට්ඨාන භාවනා, කායානුපස්සන භාවනාව, දෙවෙනි භාවනාව ඉගෙන ගන්නේ ඉරියාපත භාවනාව. මේ ඉරියාපත භාවනාව වැඩිම නම් කට්ටිය පුරුදු කරන්නේ සක්මනේ. එතකොට මේකට හක්මම් භාවනාව, සක්මම් භාවනාව කියලාත් කියනවා. අපි ඉගෙන ගනිමු මේක. මේ සක්මම් භාවනාව කියන්නේ හැම කෙනෙක්ම කරන්න පුරුදු වෙන්න ඕන එකක්. කල යුතුයම භාවනාවක් කිව්වොත් වැරදි නෑ. ඉච්ඡර උපකාරයි. මොකද ඉඳගෙන කරන භාවනාවේ අපහසුතාව දුරු කරලා දාන්නේ සක්මන් භාවනාවයි. සක්මන් කරන කෙනාට තමයි ඉඳගෙන කරන භාවනාව බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන්. අපි ඒ සක්මන් භාවනාව ගැන ඉගෙන ගන්න කලින් මේ ඉරියාපත භාවනාවේ වචන ටික ඉගෙනගෙන ඉමු. පුනච පරම් භික්ඛවේ භික්ඛු. දැන් අපි මේ විස්තර කරන්නේ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ. මහා සතිපට්ඨාන සූත්‍ර විස්තරය පින්මල්ලපු ස්වාමීන් වහන්සේගේ ඒ ඇසුරින් තමයි අපි ඔබට භාවනාව කියලා දෙන්නේ. තියෙනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු පින්වත් මහණෙනි නැවතත් ඔබට භාවනාවක් කියලා දෙනවා. භික්ෂුව ගච්ඡන්තෝ ආ ගච්ඡාමීති ප්‍රජානාති. ගච්ඡන්තෝ යනකොට යනවා කියලා දැනගන්නවා. මං දැන් යනවා යනවා යනවා කියලා හිතෙන් කියන්නේ නැහැ. යනවා කියලා දැනගන්නවා. සිහියෙන් ඉන්නවා. දැන් අපි මෙතන සතිපට්ඨානෙනේ කතා කරන්නේ. සිහිය පිහිටවනවා. යනකොට ඒ යනවා කියන සංඥාවෙන් යන්නේ. ඊළඟට තීතෝවා තීතෝම් හීති පජානාති. විශේෂයෙන් දැනගන්නවා හිතගෙන ඉන්නකොට මම දැන් හිතගෙන ඉන්නේ කියලා. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දකින්න. දැන් මම මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔබට දැන් මාව පේන්නේ මම ඉඳගෙන ඉන්නවා කියලා. එතකොට ඒ වගේ තමන් ඉඳගෙන ඉන්නකොට තමන් ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තමන්ට හිතට දැනෙන්න ඕන. ඉතින් ඒ සිහිය පිහිටවන්න ඕන එකේ. දැන් සිහිය කියන්නේ ලොකු අවධානයක්. දැන් අපි කියමු මේ කියනවා වීදුරුවක ලොකු වීදුරු භාජනයක වතුර පුරවලා කියනවා මේක සිහියෙන් ගෙනියන්න කියලා. ඒකට අපි බොහෝම අර පරිස්සමෙන් මේක ගැස්සෙන්නේ නැතුව අර පරිස්සමෙන් සම්බ වෙන දේවල් ගැන සිහිය කරන්නේ නැතුන් කවුරු කතා කළත් ඒක ගැන බලන්නේත් නැතුව අර බොහෝම අර අවධානයෙන් ඒක ගෙනියනවා. ආන්නේ වගේ. ඒ වගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා මේ හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වට. සයානෝවා සයානෝ මිති ප්‍රජානාති, නිදා ගන්නකොට නිදාගත් ඉරියව්ව ගැන සිහිපීටනවා. යථා යථාවා පනස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් කය පවත්වනවාද ඒ ආකාරයට ඒක දැනගන්නවා. ඉරියව් හතරේම කුමක්ද වෙන්නේ? ඉරියව් හතර කියන්නේ ඇවිදීම, සිට ගැනීම, ඉඳ ගැනීම, නිදා ගැනීම. ඔය තමයි මිනිස්සෙක් පවත්වන ඉරියව් හතර. යම් යම් ආකාරයකින් ශරීරය පවත්වනවාද ඒ ආකාරයෙන්ම මේ දැනගන්නවා. එතකොට මම මොකක්ද දැන් කියුවේ? අර සක්මන් භාවනා කතාව. දැන් ඉරියාපත භාවනාව කියන එක ඕනම ඉරියව්වක මේ ඉඳගෙන ඉඳින්, බස් එකේ යද්දී, වාහනේ යද්දී, ඇඳේ නිදාගෙන ඉඳින්, ඊළඟට ස්පිරිතාලේ ගිහිල්ලා වුණත් තමන්ගේ නම කතා කරනකල් පුතු ඉඳගෙන ඉඳින්, ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට හොඳට සිහි පිහිටනවා. ඒක භාවනාවක්. ඒක මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා වචන වලින් සිහි කරන්නේ. මේ ඉරියාපත භාවනාව කියන්නේ තන්නිතර තමන්ගේ ශරීරයට, තමන් පවත්වන ඉරියව්වලට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීම. ඒක ඕනම තැනක ඕනම වෙලාවක ඕනම විදිහකින් කරන්න පුළුවන්. යම් යම් ආකාරයෙන්ද කය පවත්වන්නේ, ඒ ආකාරයෙන්ම සිහින් ඉන්නවා. දැන් කොහොම මේක සක්මන් භාවනාවට ගන්නෙ? සක්මන් භාවනාවේ පින්වතුනි, ඒක මේ වගේ කන්. ඔන්න අපි ඒක දැන් සංඝයානන් සංඝයාට ආහාරණිවල තියෙනවා සක්මන කියලා. අඩි 25ක් 30ක් හෝ ඊට වැඩි දිගේ හෝ සක්මනක් තියෙනවා වැලි දාලා. එහෙම නැත්නම් මේ සක්මන් කරන්න පුළුවන් විදිහට හදලා. දැන් අපි කියමු ගිහි කෙනෙක් මේක කරනවා නම් මේ ගිහියිට මේ ගෙවල් සක්මන් බහ මලු නෑනේ. එතකොට ඒ අය ස්තූපේ හෝ කොරිඩෝවේ හෝ නැත්නම් පොඩි පේමන්ට් එකක හෝ එහෙම නැත්නම් මිදුලේ ඉඩකඩ තියෙන අඹ ගහකයට, එතකොට එහෙම නැත්නම් රූප සේවනක පොඩි ඉඩක් අඩි 25ක තියෙක වගේ ඉඩක ඒවත් හදාගන්න බැනම් ගෙදර ශාලේ පොඩි දුරක තමන්ට එහෙත් මෙහෙත් යන්න පුළුවන් ඉඩකඩක ඉඩකඩක් යොදාගන්න. යොදාගෙන මෙයා ඒ ශක්මනට ගොඩ වෙලා ඒ ශක්මනේ කය සැහැල්ලු කරගන්නවා. ඇඟට ලොකු බරක් ගන්නෑ. මම දැන් සක්මන් භාවනාව කරනවා, මගේ ඉරියව් කෙරේ මං සිහි පිහිටනවා කියලා මෙයා අර ශක්මනේ හිමේට සක්මන් කරනවා. ඒකට එයාට අර බාහිර කෙනෙක් තමන් දිහා බලනවා වගේ අර තමන් යනකොට දැන් මම මේ යන කෙනේ, මෙන්න මම දැන් යනවා කියලා අර යන ඉරියව්ව දිහා සිහින් බලනවා. ගිල්ල සක්මනේ කෙලවරේ දැන් හිටගත්තා. හිත ගන්නකොට සිහින් දන්නවා දැන් මම සිත ගත්තා. ඊට පස්සේ සක්මනේ හිමීට අනිත් පැත්තට හැරෙනවා. එතකොට එයා සිහින් දන්නවා මම දැන් හැරුණා. ඊට පස්සේ ආය යනවා. එතකොට එයා දන්නවා මම දැන් යනවා. එක පියවරක්වත් සිහියක් නැතුව තියන්නේ. අමතක නැහැ. එම පියවරක්ම සිහියෙන්ම තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා සක්මනේ අනෙක් කෙළවරේ නතර වෙනවා. ඔන්න දන්නව දැන් මං නතර වුණා. ඊට පස්සේ ඔන්න හැරෙනවා. දැන් එයා දන්නවා මං හැරුණා. ආපහු එයා යනවා. එයා දන්නවා මං දැන් යනවා කියලා. ඔය විදිහට සක්මන් කරනවා. බාහිර කෙනෙක් තමන් දිහා බලා ඉන්නවා වගේ තමන්ගේ හිතෙන් සිහියෙන් සමාධිය බලනවා මේ කායදිය. ඒ අතරතුර අපි කියමු අද් දෙක බැඳගත්තා. ඕනේ යා දන්නවා මම දැන් අද් දෙක බැඳගත්තා. ඒ සක්මන් කරන ගමන් එයා අද් දෙක පහළට දැම්මොත් එහෙම එයා දන්නවා දැන් මම අද් දෙක පහළට දැම්මා. යම් යම් ආකාරයකින්ද මේ කය පවත්වන්නේ ආකාරයෙන්ම සිහිය පිහිටවනවා. ඊට පස්සේ ශක්මනේ කෙළවරේ හරි එහෙම නැත්නම් පුටුවක හරි ආ ඉඳ ගන්නවා. ඒකට එයා දන්නවා මම දැන් ඉඳගත්තා කියලා. එතකොට මම හිතනවා ගොඩාක් භාවනාවට අක්‍රමිත කරන්න අමාරු නින්ද යන අපහසුතාව තියෙන අයට හරි යගේ හක් මම භාවනාව. එයා ශක්මන් කරනවා. ඊට පස්සේ මේ ශක්මන් භාවනාවේ ওই විදිහට කිරීමේ ආනිසංශ තියෙනවා. චංකමනානිසංශ කියලා තියෙනවා. දැන් මේ ශක්මන් භාවනාව ওই විදිහට පුරුදු වුණොත් දැන් අපි කියමු එක්කෙනෙකුට ඔහොම කරන්න වෙලාවක් නැත කියලා. එයාට රැකියාවකට නම් යන්නේ බස් එකකින් බැහැලා ගෙදර එන ටිකට කල්පනාවෙන් එන්න බැයි තමන් ගිරියව ගැන. ඒ වගේ දැන් 100ක් පිටවන්න. ඊට පස්සේ තමන් ගා ඉන්න තැනකින් තවත් තැනකට යනකොට මේ යන ඉරියව ගැන සිහි පිහිටවනවා. ඔයගේ මොකක් හරි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඉරිය සක්මනේ ඒ විතර ඔය තමයි ඉරියාපත භාවනාව සහිත සක්මන් භාවනාව. එහෙම නැත්නම් සක්මනේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හැබැයි ඒක අයිති වෙන්නේ මෛත්‍රී භාවනාවට. බුද්ධානුස්තිය වඩන්න පුළුවන් හක්මන් කර කර. අසුභ භාවනාව වඩන්න පුළුවන් ධාතු මනසකාරයේ මරණ සංඥාව අනිච්ච සංඥාව අනත්ත් සංඥාව මේ විදිහට නොයෙක් භාවනා වඩන්න පුළුවන් සක්මන් කරද්දි වඩන්න බැරි ආනාපානසති භාවනාව විතරයි කියලා ඉඳ ගන්න ඕන කොන්ද කෙලින් තියා ගන්න ඕන. එතකොට එහෙමත් තියෙනවා. එතකොට අර තමයි ඉරියාපත භාවනාවේ භාවනාව සක්මනේ පුරුදු කරන හැටි. එතකොට සක්මනේ ආනිසංස තියෙනවා. ඒ තමයි සක්මන් භාවනාවේ දෙන කෙනාට දීර්ඝ ගමන් ඕනතරම් දුරක් අපහසුයක් නැතුව ගමන් බිමන් යන්න පුළුවන්. සක්මනේ භාවනා කරන කෙනාගේ ග්‍රහණය ශාරීරික නිරෝගී ස්වභාවයට පත් වෙනවා. සක්මනේ භාවනා කරන කෙනාගේ හිතට සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ගොඩාක් වෙලා තියෙනවා. සමාධිය වැඩිපුරම තියෙනවා. මේ තමයි සක්මන් භාවනාවේ ආනිසංශ පහක් තියෙන ඔය මතක හැටියට කියවේ. එතකොට සක්මන් භාවනාව කෙනෙකුට පුරුදු වෙන්න ලැබුණොත් ලොකු දෙයක්. ආනාපාන සතියේට මේ භාවනාවට ඉඳගන්න කලින් පොඩ්ඩක් විනාඩි 5-10ක් අර විදිහට සක්මන් කරන් දැත්තන් සීයෙන් හරි උපකාරයි. මොකද මේ සක්මන් භාවනාවේ ආනිසංසයන්නේ සමාධිය ගොඩක් වෙලා පවතින එක. ඒකට ඇඳගෙන කරන ආනාපාන සතියට හරියට උපකාර වේවි. එතකොට මේ සක්මන් භාවනාවේ ආනිසංස තමයි අපි කියමු ඉස්සර රහතන් මේ ඉස්සර සංඝයා අපි කියමු අද කාලේ හිටපු ගමන් මැරෙන්නේ අපි හාර්ට් ඇටැක් කියන්නේ. ඒ වගේ සමහර වෙලාවට සක්මන් කර කරම අපවත් වෙලා තියෙනවා. සක්මනේ අපවත් වුණොත් එහෙම ඒකේ ආනිසංශය තමයි ඉපදින ලෝකෙත් සක්මන් කර කරමයි උපදින්නේ. එහෙම කතාවක් තියෙනවා. එක තිරුණ ආසේ නම සක්මන් කර කර ඉඳින් රක්මනේම පපු හිර වුණා. එහෙම අපවත් වෙලා වැටුණා. දෙවිලෝ උපවන්න දෙවිලෝවත් සක්මන් කරනවා. ඊට පස්සේ අර ලැබිච්ච දිව්‍ය ශාලු මෙයා සිවුරක් විදිහට තමයි පොරවන්නේ. දැන් මෙයාට ඒක ගැන කල්පනාවක් නැහැ. මෙයාට සක්මනේ කල්පනාව තියෙනවා. දිව්‍ය අප්සරාවන් ටික පිරිවරහන් ගත්තා. අපේ දිව්‍ය රාජයා පහළ වුණා. මේ දෙවියා එකපාරම නැවතුණා. නැවතිලා කල්පනා කළා මේ ආරාමේ බලන්න ආපු ස්ත්‍රීන්ද මේ කියලා බිම් බලාගත් ආඥාක්මන් කරනවා. අර දිව්‍යංගනාව ටික කාන්තාව ඉදින් දිවිලෝ කිපදුනා කල්පනා වැඩිනේ. දිව්‍යංගනාව ටික මොකද කරේ ලොකු කැඩපතක් මවලා ඒ කැඩපත ගෙනල්ලා අර දෙවියා ඉස්සරහ තිබ්බා. තනියම සක්මන් කළා හැරෙනකොට ඉස්සරහ කැඩපතක් තියෙනවා. ඒ කැඩපතෙන් පෙනුණා තමාව පෙනුණා දෙවියෙක් විදිහට. එතකොටයි දෙවියා දැක්කේ මම දැන් භික්ෂුවක් නෙමෙයි. මම දැන් දෙවියෙක්. අනේ මං චුත වෙලා. මං අපවස් වෙලා. බැලුවා දිව්‍යංගනාව බැලූතෙක් මාන දිව්‍යංගනාව වඩින්න දිව්‍ය පුත්‍රය කියලා ආරාධනා කරනවා. බඹසරට දිවිපිදු අර දිවියා එසැනින් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දේවරම් මෙහෙරි දිව්‍ය ලෝකෙන් අතුරු දහන් වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහල වුණා. පහල වෙලා කිව්වා ස්වාමීනි මේ පිසාචියෝ වගේ ටිකක් මාව වට කරගත්තා. මාව මේ සංස්කාර දුකින් නිදහස් කරගන්න. භාග්‍යතුන් වහන්සේ එක ගාථාවක් වදාවේ සෝතාපන්න බවට පත් වුණා. දිව්‍ය ලෝකේ බ්‍රහ්මචාරි. කොහොමද සක්මණේ කතාව? සක්මණේම් පිරිනුවම් පාලා තිනවා. එක රහතන් වහන්සේනම කියනවා ආරාම භික්ෂුන් ඔබ වහන්සේලා සංඝය පිරිනු රහතන් වහන්සේලා පිරිනුවම් පානවා දැක්කා තියෙන කොහොමද? ඉඳගෙන ඊළඟට සැතපෙලා එහෙම තමයි කිව්වා. රක්මං කර කර පිරිනුවම් පානවා කැමතිද කියලා එහුවා. දැකලා තියෙනවද නැහැ කිව්වා. මාගේ පිරිනිවනට කාලේ ළඟයි කිව්වා. සංඝය වට වුණා. තස්මිහි ඉරාක් ඇඳලා සක්මන් කරගෙන ගියා. සක්මන් ඉරාක් ඇඳලා එහා පැත්තේ ඇරිලා ආපහු ඇරිලා අර ඉර හරියට මිර උඩට එනකොට එහෙම පිරිනුවම් පෑවා. ඉර උඩම ගල් කණුවක් හිටියෝ වගේ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය. එහෙම අපව පිරිනුවම් පෑවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් උදේ සක්මනට වඩිනවා. උන්වහන්සේ උදේ පාන්දර නැගලා නිදිමතයි. මේ සක්මනේ සක්මන් කරන්ද අර විදිහට ඉරියාපතේ පුරුදු කරන්ද භාවනා කරනකොට එහෙම නිදි මතේ එහෙම සක්මනේ ඇද වැටුණානේ. වැලි පිසදාගෙන නැගිට්ටා. ආයි සක්මන් කළා. සක්මනේ බිමට බැසී රහතන් වහන්සේ නමක් විදිහට. කොහොමද සක්මන? ওই විදිහට හරි තව ගොඩ තියෙනවා. ඒ සෝන ස්වාමීන් වහන්සේ කකුල පැලිලා ලේ යද්දින් සක්මන් කළානේ. සක්මන් කළා ලේ මේ කකුල පුපුරලා ලේ යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා එහුව හරක් මඬුවක් වගේ කවුද මෙතන සක්මන් කරන්නේ කියලා එහුව. සෝන හඳුර කල්පනා කළා මම මෙච්චර සක්මන් කළත් මං මඟපල් ලැබෙන්නේ නැති කි මට පිනක් නැතුවදී මං ගෙදර යනවා කියලා. ඒ කාලේ සිවුරු අරින්න හිටලා මේ මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ සෝන තෙරණියව සෝන මෙච්චර වීරිය කරලත් අවබෝධයක් නැති නිසා මට ගෙදර යන්න ඕන කියලා ඊයේ හිතුවා නේද කිව්වා. එංග සීතල වෙලා ගියා. ස්වාමීන් වහන්සේ මට සමාව දෙන්න. සෝන ගෙදර ඉන්න කාලේ වැඩිපුරම ආස මොකටද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේ වීණාව යන්න. සෝන වීණාවේ තත් ගොඩක් තද කළොත් එහෙම වීණාවේ හඬ එනවද නෑ ස්වාමීනි. වීණාවේ තත් ගොඩක් බුරුල් කළොත් එහෙම හඬ එනවද නෑ ස්වාමීනි. ගානට සුසර වෙන්න ඕන නේද කිව්වා. එහෙමයි කිව්වා. සෝන වීරිය කෙනෙක්වත් ඒ විදිහට තියෙන්න ඕන කිව්වා. වීරිය හැකිලෙන්නත් ඕනේ නෑ කිව්වා. වීරිය උද්දච්චයට යන්නත් ඕනේ නෑ කිව්වා. එහෙම නැතුව වීරිය සමව පවත්තනවා. ඒ සෝන තෙරුන් ටික කාලෙකින් වීරිය සමව පවත්තන්න දක්ෂ වුණා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. සෝන තෙරුන්. ඒ සෝන තෙරුන් නිසා තමයි අද ඕනම හාමුදුරනමක් මේ පයට පාවහනක් දාන්නේ උන්වහන්සේ කකුල පැලෙන කල සක්මන් කරපු එක විපාකයක් විදිහට. ඇයි ඒ? උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ ශිරීපා කමල වඳින්න ගියා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන් අරහත්ත්වයට පත් වෙනා කියලා දැනගත්තා. සෝන ඔබ පාවහන් දෙක පාවිච්චි කරන්න. ඊට පස්සේ කිව ස්වාමීනි මං මේ සීතුකුලින් පැවිදිලා මට පාවහන් දෙකවත් අත්හැරගන්න බැරි වුණා ආයිත් මෙන්න පාවහන් පලන් දෙනවා කියලා අන්න අය මට මේ අපවාද කරාවි. අනිත් සංගය සියලු දෙනා පාවිච්චි කරනවා නම් මම පහවන් දෙකක් පාවිච්චි කරන්නම් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ පින්වත් මහණෙනි සියලු සංඝයා උදෙසා පාවාන් අනුදැන වදාරනවා කියලා දේශනා කළා. ඒ නිසා තමයි අදටත් පොදිනමක්වත් බාට දෙකක් දාන්නේ. සක්මනක කතාව. එතකොට අද සියලු සංඝයාගේ පාවලට පාවහනක් පා පැලෙන්නේ නැති වෙන්න පහ පාවහන් දාන්නේ පාදයට වේදනාවක් එන්නේ නැති වෙන්නනේ. ඒවත් කලේ එක භික්ෂුන් වහන්සේනම තමන්ගේ පා පැලිලා ලේ වැගිරෙන කාල සක්මන් මළුවේ සක්මන් කරපු කි විපාකය. ඉතින් ඒ නිසා සක්මන් භාවනාව හරි උපකාරයි. අනිත් එක අපිට හැමදාම එක විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නෑ. එක විදිහට ඇවිදින්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නෑ. ඉතින් පුළුවන් විදිහට පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒ කාලේ සිංගාල මාතා, සෝන මාතා ආදී වයෝෂකයි කණුවන් ළඟන වටේ සක්මන් කර කර භාවනා කරලා තියෙනවා. ඊළඟට මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ලංකාවේ නින්ද යනවට මේ පිදුරු වලින් හිසට වැටියක් හදලා ඒක වතුරේ ඔබල උළුවී තියාගෙන සක්මන් කළා තියෙනවා. මම අහලා තියෙනවා 100 කෙනෙක් අනුරාධපුර පැත්තේ පාන්දර දෙකට තුනට නැගිටලා ගේ ළඟ තියෙන දොලේ සමතල වතුර ගලාගෙන යන දොලේ සක්මන් කරනවා කියලා නින්ද යන නිසා. සක්මන් භාවනාව කියන්නේ බොහෝ දෙනා පුරුදු කරපු එකක්. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් වෙටපත් වෙන ඉරියාපත භාවනාවේ නැස ගොඩාක් වෙලා සක්මන් කරලා කරලා සිහියෙන්ම සක්මණෙන් බැහැලා සිහියෙන්ම කුටියට ගොඩ වෙලා සිහියෙන්ම ඇඳේ හාන්සියෙන්ට ඇඳේ ඉඳගෙන පා පොළොවෙන් එසෙව්වා හිස කොට්ටෙට ලං කළා. හැබැයි කොට්ටෙ උඩ තිබ්බේ නැහැ. ඒ යථා යථා වා කායෝ පනිහිතෝ පනස්ස කායෝ පනිහිතෝති තත තතනම් පජානාති යම් යම් ආකාරයෙන්ද කය පවතින ඒ ආකාරයෙන්ම සිහි පිටවනවනේ. ඒතකොට සක්මණෙන් බැහැලා එළියට එනකොටත් සිහියෙන් තමයි එන්නේ. දැන් මේ සක්මණේ හොඳට සක්මන් කරලා හිමීට පස්සේ සක්මණෙන් බැහැපු ගමන් හනුමන්තා වගේ වේගෙන් ගියා කියලා කියන්නේ එයාගේ සිහිය එහෙම එතනම මුට වෙලා යනවා. ඒ සක්මණින් බැහැලා එනකොටත් කලබලයක් නැතුව මේ හිමීට මේ එයා එන්න ඕනේ. කලබලයක් නැතුව ඊට පස්සේ පා පොළොවෙන් එසවෙනකොට හිස කොට්ටේට ලං වෙනකොට ඒ මොහොතේම අරහත් වෙටපත් වෙනවා. ඉරියාපත භාවනාව ඉරියව් යම් යම් විදියකින්ද පවත්වන්නේ ඒ ආකාරයෙන්ම දැනගන්නවා. සැතපෙන්නේ සිහින් නිදාගන්නේ සිහින සීයාවෙන් සිහින්. ඉදුර දෙන් තියනවා සිහියෙන් නැතුව මේ නිදාගත්තට පස්සේ සිහි කල්පනාවක් නැතුව නිදාගත්තට පස්සේ එහි ආදීන විදිහට ගොඩ ආදීන පහක් තියෙනවා. ඒක අංගුත්තර නිකාය තියෙනවා. මට ඒ පහම මතක නැහැ. නපුරු හීන පේන්න ගන්න. ඊට පස්සේ උදේ අපහසෙන් තමයි නැගිටින්නේ. සුව නිින්දක් නැහැ. සුව අවදි වීමක් නැහැ. ඊළඟට ශරීරයෙන් ජරාව පිට වෙනවා. මේව වෙන්නේ අසීයෙන් නිදා ගැනීම තුළින්. එතකොට සිහියේ එතකොට බලන්න සිහි කල්පනාවෙන් නිදා ගැනීමේ තියෙන ආනිසංස. දැන්සන්නේ සමහර අය නිදා ගන්නවනේ සාමාන්‍යයෙන් සිවුරු පොට්ට තියෙනවා නිදා ගන්න උතයන් විදිහකටද අවදි වෙනකොටත් ඒ විදිහටම සිවුරේ පොට්ට සිංහසීයාවෙන් සැතපෙන්න කී දෙනෙකුට අමාරුද කියලා බලන්න. මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද ජීවිතේට එකම එක දවසක්වත් සිංහසීයාවෙන් නිදාගෙන නැති. සිංහසීයාවෙන් කියන්නේ දකුණු ඇලේට හාන්සි වෙනවා. තන දකුණු පාය උඩ වම් පා තියලා ඊට පස්සේ වම් අත දකුණු පාදයේ දිගේ යවලා ඊට පස්සේ ඒ විදිහට හාන්සි වෙනවා දකුණු ඇලේට. එතකොට මේක තමයි සිංහ සීයාව. ওই විදිහට දැන් ගොඩාක් අය එක්කෝ බිම බදාගෙන කොට්ටේ බදාගෙන ඇඳ බදාගෙන නිදා ගන්නවා. එහෙම නැත්නම් උඩු බැලි අතට හැරිලා එහෙම අර මොකද්ද පෙරේතයා පොළේ ගැහුවා වගේ එහෙම නෙදා ගන්නවා. ඒ වගේ මාන්දුක සෙයියා, කාම සෙයියා, ප්‍රේත සෙයියා ඔය වගේ තමයි ලෝකයේ මිනිස්සු සෙයියාවන් පාවිච්චි කරන්නේ. සෙයියෙන් කල්පනාවෙන් සිංහ සෙයියාවෙන් එහෙම නෙදා ගන්නවා. අක්ෂීන් දුර්ලභය කීම දෙයක් බුදුරජාණන් වහන්සේ පවා සැත. බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට සෑම දිනක සෑම මොහොතකම උනා සතුපුනා යම් මොහොතක් සිංහසීයාවෙමයි. කවදාවත් එහෙම වෙලා නැහැ. සිවුරු පොටක්වත් එහෙම වෙලා නැහැ. සිහි කල්පනාව ඉරියව් පවත්වනවා සිහියෙන්. ඔන්නේ ඉරියාපත භාවනාව. ඊට පස්සේ මේ භාවනාවෙම තියෙනවා හොඳට ඔහම සිහිය පවත්වනකොට මේ තමන්ගේ කය ගැන හොඳට ප්‍රකට වෙනවා. මේ මේ ඊට පස්සේ තමන්ගේ අත්පය එසවෙන හැටි, ඒක ඇතුලේ ශාරීරියේ සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය, ඒ ඔක්කොම සිහියත් එක්ක යට තේරෙන්න ගන්නවා. ඒකට යා දන්නවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. තමන්ගේ කයේ ස්වභාවය එයාට හොඳට තීරුම් ගනිමින් මේ ඉරියව් පවත්වන්න පුළුවන් බලවත් සිහිය පිටවනකට. බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති. එයා දන්නවා මේ ඉරියව් පැවැත්වීම නැමැති ස්වභාවයක් තමයි මේ අන්නයටත් තියෙන්නේ. තමාගේ කයේ ප්‍රකට වෙන ස්වභාවයම අන්නයගේ තියෙනවා කියලා එයාට ඥාන දර්ශනයක් ඇති වෙනවා. අජිතිය අජත් බහිද්දාව තමා තුලත් බාහිරත් තියෙන්නේ ශිරුරී චලනයක් තමයි තියෙන්නේ කියලා මේ ඉරියව් පැවැත්ම පිළිබඳව සීජ පීඨන කායනුපස්සනාව. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් මිහෙරති. එතකොට මේ ඉරියව් පැවැත්ම නැමැති මේ ස්වභාවේ හට ගැනීම වය ධම්මානුපස්සීවා කායස්මින් මිහෙරති. ඉරියව් පැවැත්වීම නම් වූ ස්වභාවේ නැසී යාම. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් මිහෙරති. ඉරියව් පැවැත්ම නම් වූ ස්වභාවේ ඇත්වීම නැතිවීම දකිනවා. දැන් මේ ඉතින් ඒ සිහියේ උප්පරිම මට්ටම් මේ. එයාට හොඳට තේරෙනවා පාදයක් ඔසවනකොට කයේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය, තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය, ආපය ධාතුවේ ක්‍රියාකාරීත්වය, පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය, ඒ ධාතුවල ස්වභාවයත් එක්ක මේ පාදේශ වෙන හැටි තියෙන හැටි තේරෙනවා. ඒකද සමහර අර භාවනා ක්‍රම තියෙනවානේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කිය සිහිකර කර යන එක. එහෙම භාවනා ක්‍රමත් එක එක තැන්වල උගන්වනවා. සතර සතිපට්ඨාන භාවනාවේදී කියන්නේ ඉරියව් කෙරෙහි බලවත් සිහිය පිහිටවන. එතන වචන වලින් සීකරන කතාවක් නැහැ. නමුත් ඔසවනවා, ගෙනියනවා, තබනවා එකෙන් හරි කොහොම හරි තමන්ගේ ඉරියව්වේ පැවැත්ම ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටවනවා නම් අපිට ඕන කාය අනුපස්සනාව, කයේ සිහිය පිහිටවීම තමයි ඕනේ. අම්මන් ඒවා හරිද වැරදිද කියලා කියන්න තරම් මං ඉක්මන් වෙන්නේ නැහැ. කය කෙරෙහි සිහිය පිහිටනවා නම්, සිහිය බලවත්ව පිහිටනවා නම්, නීවරණ දුර වෙලා යනවා නම්, එතකොට මේ ආජ්ජත් බහිද්දා වශයෙන් පුරුදු කරන්න පුළුවන් නම්, සමුදේවය දකින්න පුළුවන් නම්, ඉතින් ඒ නිසා මේ විදිහට ඉරියව් පැවැත්ම පිළිබඳව භාවනාව පුරුදු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනාවේ අවසාන විදිහට සමුදේවය දැකීම දේශනා කරලා ඊළඟට කියනවා අත්තිකායෝතිවා පනස්ස සතිපත්චුපත්ිතා හෝති යාවදී ඥානමත්ථය. මේ විදිහට ඉරියව් පැවැත්වීම නම් වූ හේතුඵල ධාවෙන් හටගත්තු ස්වභාවයක් සහිත කයක් තියෙනවා කියලා. එහෙම කයක් තියෙනවා කියලා ඒ ශ්‍රාවකයාට කය පිළිබඳව මනාව යොමු කළපු සිහිය පච්චුපත්ිතා බලවත්ව පිහිටනවා. තවදුරටත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වීම පිණිසම ඒ සිහියේ පවතිනවා. බලවත් සිහිය දියුණු වීම පිණිස පවතිනවා. අනිශ්චිතෝච මම මගේ මගේ ආත්මය කියලා කිසිම ඉරියව්වක් එයා ගන්නෑ. දකින්නේ හේතුඵල ධමයක්. නැචකින්චි ලෝකේ උපාදීති ලෝකේ කිසිම දෙයක් යාට ග්‍රහණය කරගන්න නැහැ. පංච පාස්කන්ධ ලෝකේ කය නම් වූ ලෝකේ එයා ඉරියව් පැවැත්මක් විතරයි දකින්නේ. හේතුඵල ධම තමයි ඒක උපරිම තැන පින්වත්නි. අපි ඉතින් පුරුදු වෙන අපේ කුංචි ළමයි. අපි සිංගිත්තු ලදරුව අපි අපේ මට්ටමින් පටන් ගන්න ඕනේ. පින්වතුනි ඉරියාපත භාවනාව වගේම භාවනාවක් තියෙනවා. ඊට සමගාමීවම යන ඒ භාවනාවට කියනවා සති සම්පජඤ්ඤ භාවනා කියලා. දැන් කායනුපස්සනා භාවනාවල තුන්ගිනියට පෙන්වුම් කරන්නේ මේ විස්තර කළා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉරියා මේ සති සම්පජඤ්ඤ. පින්වතුනි නිවන් මාර්ගයේ ක්‍රමානුකූලව වඩනකොට ආනාපාන සතියන වැඩුවත් ඉරියාපතේන වැඩුවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක් තියෙනවා නිවන පිණිස ක්‍රමානුකූලව පුරුදු වෙන කෙනෙක්. ඒ තමයි සති සම්පජඤ්ඤය. අනුපුබ්බ සික්ඛානුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාන් කියන බුදුරජාන් වහන්සේ සීල සමාධි ප්‍රඥා වැඩින පිළිවෙල විස්තර කරද්දී අනිවාර්යෙන් සති සම්පජඤ්ඤ භාවනාව විස්තර කරනවා. සක්මන් භාවනාවත් විස්තර කරනවා. බලමු මේ සති සම්පජඤ්ඤ භාවනාව කියන්නේ මොකක්ද කියලා. පුණ්‍යචපාරං තවත් එක්තරා භාවනාවක් මේක. භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ ඉදිරියට යනකොට ආපසු එනකොට. උදාහරණයක් ගත්තොත් පිණ්ඩපාතය යනකොට පිණ්ඩපාතය කරගෙන එනකොට. සම්පජානකාරී හෝති මනා සිහිනුවණින් ඉන්නවා. ඒ යනකොටවත් එනකොටවත් කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ. දැන් ඉරියාපත භාවනාවේ ස්වභාවය තමයි තනිකර ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා. සති සම්පජඤ්ඤ භාවනාවේ ස්වභාව සම්පජානන භාවනාවේ ස්වභාවය තමයි ඒ ඉරියව්ව ගැන සිහියනොත් ඉන්නවා කිසිම ක්ලේශයක් හටගන්න දෙන්නේ නැතුන් ඉන්නවා. එතකොට ඒ ඉදිරියට යන්නේ ආපස්සට එන්නේ කෙලෙස් හත ගන්න දෙන්නේ නැති සිහිනුවණින් යුක්තව. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොටවත් කෙලෙස්යක් හට ගන්න දෙන්නේ නැහැ. සිහිනුවණින් ඉන්නවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය අකුලනකොට දිගහරිනකොටවත් කෙලෙස්යක් හට ගන්න දෙන්නේ නැහැ. සිහිනුවණින් ඉන්නවා. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. පාත්‍ර සිවුරු දරද්දී මේ සිහිනුවණින් ඉන්නවා කෙලෙස් හට ගන්න දෙන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. ඒ අසිතේ කියලා කියන්නේ අනුභව කරන. පීතේ කියන්නේ බොන දේවල්. කායිතේ කියන්නේ රස කැවිලි වගේ අනුභව කරන දේවල්. සාහිත්‍ය කියන්නේ වළඳන දේවල්. එතකොට රස විඳින දේවල්. ඒ කන බොන රස විඳින කිසිම තැනකවත් කෙලෙසක් හට ගන්න දෙන්නේ. කොහොම සිහිනුවනන්ත? මේ කයත් එක්කම මේ ඔක්කොම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරනකොට සම්පජානකාරී හොති. එහෙමවත් කෙලෙසයක් හටගන්න දෙන්න තුන් සීනුවණින් එනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නේ භාවේ. හිත යනකොට හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඊළඟට නිින්ද යනකල් අවදිව ඉන්නකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට හැම මොහොතකම සීනුවණින් එනවා. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණම සිහිනුවන කියන එක පවත්වන්න නැතුව තියෙන වෙලාවක් තියෙනවනම් නිින්ද ගියාට පස්සේ විතරයි. ඒ කියන්නේ දැන් මේකෙන් තේරුම් ගන්න සතර සතිපට්ඨානෙ වඩන්නේ නැති කෙනෙකුගේ හැම වෙලාවකම සිහිනුවනක් නැහැ. මේ gederin බැහැලා ආපහු කල්පනා කරනවා දොර වැහුවද කියලා තමන්මයි වැහුවේ. කණ්ණාඩිය නල්ලේ දාගෙන තමම්ම කණ්ණාඩිය හොයනවා. ඔරලෝසු අතේ බැඳගෙන තමන් ඔරලෝසෝ වෙනවා. ඊට පස්සේ රයිස් කුකර් එකට හාල් ටික දාලා තැම්බෙන කල ඉන්නවා, ස්විච් එක දාලා නෑ. ඔහොම වෙලා නැද්ද කිවල් වල? ඉතින් ඒ වගේ. ඊළඟට මේ ව්‍යංජනයේ ලුණු දැම්මද මතක නෑ, මිරිස් දැම්මද මතක නෑ. කන කොටයි දන්නේ ලුණු දාලා නෑ කියලා. ඉතින් මේ වගේ. එතකොට කල්පනාව නෑ. ඊළඟට මේ ගමන බිමනක් යනකොට කල්පනාව නෑ. වාහනයක නැගිනකොට කල්පනාව නෑ. පර්ස් එකට බඩු එක දාගත්තද කල්පනාව නෑ. කී ගමන ජීවිතේ යන්ත කියලා ගිහිල්ලා ආපස්සට හැරිලා ඇවිල්ලා ගිහිල්ලා තියෙනවද? අපේ ජීවිතේ සිහි කල්පනාව නෑ. සිහි කල්පනාව නෑ. දැන් එක සීකල්පනාවෙන් කියන්නේ සංසාර පින්බලයට අපේ ලංකාවේ කෙරුණාසෙනම ඉපදිලා දවස් 9න් අම්මා ඒ ස්වාමී ඒ පොඩි දරුවා වඩා ගන්නකොට පාත් වෙනකොට අම්මා ගොළුවේ ගහලා තිබ්බ මල් ඒ දරුසිඟිත්තගේ ඇඟට වැටලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට වස් 60 අවුරුදු 80 වෙනකොටත් අර එදා දවස් ඉපදිලා දවස් 9න් අම්මා වඩාගත්ත දවසේ ඉඳලා මතකයි. හැම දවසකම සිද්ධි මතකයි. එච්චර උපතින් සීනුවනක් පිටලා. කල්පනා කරන්න. ඒ සීනුවන කල් ඒවත් එක තමයි මතකයේ කියන එක තියෙන්නේ. ඒ කියන්නේ සීය කියන එක විස්තර කරන එකට කියනවා චිර කතම් පිචිර භාසිතම් පිසරිත අනුස්සරිත. බොහෝ කොට කියන කියුවත් කළත් ඒ හැම එකම සිහි කරන්න පුළුවන් නැවත නැවත. සිහිනුවනක් එකමක තියෙන්නේ. පොතක් මේ කියවගෙන යනවා මතක නැහැ මේ පිටුව කියෙව්වද කියලා. මේ බණ අහගෙන යනවා ටිකක් දුරට ගියාට පස්සේ සිහි එන්නේ මතක නැහැ. සිහිනුවන නැති නිසා අය. ඒ නිසා යා සිහිනුවන කියන එක දියුණු කළ යුතු එකක්. තමන් පුරුදු කළ යුතු එකක්. ඒක භාවනාව. මේ භාවනාවට උපකාරී වෙන්නේම කලින් කරපු එකයි සම්පජානන භාවනාවට කලින් ඉරියාපතේ තියෙන්නේ. ඉරියාපතයත් එක්කයි සම්පජානන භාවනාවට කරුණේ දෙන්නේ. මේ වාගේ භාවනා නම් පින්වත්නි මහා පුරුෂය කරණේවා. තමන් ගීරියව වල කෙලෙස් හට ගන්න දෙන්නේ නැතුව මේ භාවනාවත් ත්‍යාජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. තමන්ගේ කය ගැන හොඳට සිහිය පිහිටුවා මේ භාවනාව කරන්න. ඊළඟට බාහිර කයේ තියෙන මේ වගේ ස්වභාවයක් කියලා තමන්ගේ කයට අනුරූපව අන්නයිගේ කය ගැන ඥාන දර්ශනය පිහිටනවා. ආධ්‍යාත්මික බාහිර ශරීර පිළිබඳව කායනුපස්සනාවේ වාසය කරනවා. මේ සති සම්පජාන කෙලෙස් හදලෙන් අපේ කවුද නන්ද තෙරුන් වහන්සේ බලවත් සති සම්පජාන්‍ය පුරුදු කරපු බුද්ධ ශාසනේ මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ නන්දයන් වටපිට බලනකොට කලින්ම හිතෙනවා මම මේ වටපිට බලද්දී කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ කියලා. වටපිට බලද්දී ඉදිරියට යද්දී එද්දී කෙලෙස් හට ගන්න දෙන්නේ නැතුව තමයි මේ ඉරි සිහිනුවන පවත්න්නේ. කොච්චරද කියනවනම් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නන්දයන්ගේ සති සම්පජඤ්ඤය කොහොමද කියනවනම් නන්දයන් හට සියලු විඳීම් හටගන්නේ දැනුවත්ව. සියලු හැම විඳීමක්ම දැනුවත්වයි හටගන්නේ. සියලු විඳීම් පවතින්නේ දැනුවත්ව. සියලු විඳින් අභාවයට යන්නේ දැනුවත්ව. සියලු හඳුනා ගැනීම හටගන්නේ පවතින්නේ අභවයට යන්නේ දැනුවත්ව. සියලු කල්පනාවන් ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ දැනුවත්ව. අපි දන්නේ අපිට මේ කල්පනාව කොහොමද ආවේ කියලා. සමහරවල් බලන්න බණකින් පටන් ගන්නවා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා. අපිවත් දන්නේ කොහෙන්ද මේ කතාව මෙච්චර ඇදී ඇති යේ කියලා. ඒ සති සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරන කෙනාට කල්පනාව පවා හටගන්නේ දැනුම් තේරුම් ඇතුව. බලන්න කොච්චර මේ බුද්ධ ශාසනේ දැන් මේ බලන්නකො මේ පුරුදු කරලා තියෙන මාවත. දැන් මේ එක එක අද කාලේ භාවනා කරනවා නිකම් පාන අධ්‍යා බලාගෙන ඉඳලා කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න. එතකොට හිතට ආහාර නැති වුණාට පස්සේ ප්‍රඥාය සවදි වෙනවා. අවදි වුණාට පස්සේ ප්‍රඥාවෙන් ලෝකේ දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නැහෙනේ. හරි මම කියන විදිහට කර දැන් තවත් භවනා ගුරුවරු කියනවා හරි මම කියන විදිහට කරන්න ඔයාලා දවස් දෙකකින් මාර්ගඵල ලබනවා මං කියන දේ අහගෙන ඉන්න මං කියන දේ මෙහෙම කරන්න එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නැහැ නේ අනේ සංසාරේ පින තියෙන කෙනෙකුට නිවන් මඟ නම් වරදින්තිපා කියන අදහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් මේ දේශනා කරන්නේ සංසාරේ තමන් අනිත්‍යය රවට්ටලා තියෙනවනම් බොරු උපදෙස් දීලා තියෙනවනම් බොරු භාවනා උපදෙස් දීලා තියෙනවනම් අද කාලේ ඇයිට අද කාලේ එහෙම කෙනෙක් ඉපදිලා හිටියොත් එයාට නොමගක්ම අහුවෙනවා හරි නිවන් මාර්ගය අහුවෙන්නේ සංසාරේ සත්‍ය කතා කරලා තියෙනවනම් අන්නයි රවට්ටලා නැත්තම් සත්පුරුෂ ඇසුරද නිවැරදි ධම්මාවත එයා පතලා තියෙනවනම් එයාගේ ජීවිතේට එයා හොයලා තියෙනවනම් ඔවුන්ට මේ නිවන් මාර්ගය වරදින්නෙත් නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ගැන කල්පනාව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට මේ සද්සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සමුදේවය ඒ ඉරියව් මේ පැවැත්වීම නැමැති ඒ ඉරියව් වල කෙලෙස් හටගන්න දෙන්නේ නැතුව සිහිනුවන පැවැත්වීම නැමැති කායानुපස්සනාවේ ඒ හට ගැනීම සමුදේ වයත් දකිනවා සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව හට ගැනීම නැතිවීම දකිනවා මේ පියවරෙන් පියවරට යන තියෙන්නේ අපිට මුලින් තියෙන සිය පිටවන්න ඊළඟට ආත්ති කායෝතිවා 50 සතිපත්චුපත්ිතා හෝති මේ සිහිනුවණින් යුක්තෝ ඉරියව් පැවැත්වීම සිද්ධ කරනකොට කයේ මෙවැනි වූ ඉරියව් ප්‍රවැස්මක් තියෙනවා කියලා. හේතුඵල ධමයෙන් හටගත් ස්වභාවයක් තියෙනවා කියලා. කායानुපස්සනාවේ සිහි පිටනවා. මෙහෙ වෙනකොට මෙයාගේ සිහිය බලවත් වෙනවා. නුවණ අවබෝධය බලවත් වෙනවා. බලවත් වෙනකොට කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. කන බොන අඳින පළඳින වැසිකිලි කැසිකිලි කරන කිසිම මොහොතක කිසිම ඉරියව්වක් ඇලෙන්නේ නැචකින් චිලෝකේ උපාදීති ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ ඒ භවනා අවසන් වෙන්නේ එහෙම ඕන අද දවසේ මේ පින්වතුන්ට සක්මන් භවනාව ගැන කියලා දුන්නා එතකොට මේවා ගැන අනේ බුදුරජාණන් වහන්සේ අපිට බණ භවනාව ගැන කියලා දීලා තියෙන විදිහින් පින්වතුනි කවදා හරි මේවා අපේ හිත තුල වැඩිින් දෙපෑ දැන් අන්ට පිරිකරය පූජා කරලා නිවන් ලැබීවා කිව්වා කියලා එපමණකින් ලැබෙයිද බලන්න. මොකක් හරි අපිට උපකාරයක් කළොත් අපි කියනවා ඔයාට නිවන් දකින්න මේකම ඇති කියලා. මේ ගුණධර්ම අපි වෘතු කරන්න ඕනේ නේද යම් දවසක. මෙවැනි ගුණධර්ම පුරුදු කරන්න අපිට සත්පුරුෂ ඇසුර පැහැදිලි පිරිසිදු දහන් අවවාදයක් අපිට ඕන නිසා තමයි අපේ ජීවිතේ පින තියෙන්න ඕනේ. පින් තියෙන කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒව පුරුදු කරගන්න අපිට සිහිය පවත්වන්නත් අපිට යන් සිහිය කියලා එකක් තියෙන්න බෑ. සිහිය නුවණ ඒ ಗುಣධර්ම වීරිය අපි තුල ඉදිරියට පවත්වාගන්න අපි තුලින් බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බලය දෙන්නේ පිණින්. ඒකයි අපි ගොඩාක් පිං කරන්න ඕන. දැන් ඔබ මේ ධර්ම දේශනාව අහනවානේ. මේ ධර්ම දේශනාව ගොඩාක් අය අහන්නේ. සාමාන්‍යයෙන් අපි ධාතුන් වහන්සේලාට වඳින එකක් ගැන වගේ ශීලිය ගැන කිව්වා වගේ හැදෙන්න අවවාද දහන් අවවාද ටිකක් දුන්නා වගේ ඒ වගේ මේ දහන් නිර්වාණ මාර්ගය පිළිබඳ ඔක්කොටම අහන්න බෑ මේ බණ ටික අහන්න නිවනට කැමැත්ත තියෙන්න ඕන නිවන් දකින්න කැමැත්ත තියෙන්න ඕන නිවන් මාර්ගය පුරුදු කරගන්න කැමැත්ත තියෙන්න ඕන අහන්න හරි පින තියෙන්න ඕන මේ ධර්මයේ අහන මේ ධර්මයේ පුරුදු කරන්න යම් සිටිවිල්ලක් හරි උපද්දා ගන්න ආයත නම් මේ බුද්ධ ශාසනයේ රැකවරණය කොහොමද සලසා ගන්නට යාගේ හේතු සම්පත් තියෙනවා මේ නිසා ඔබත් ශක්තිපමණින් බලන්නේ ඉරියාපත භාවනා සක්මන් භාවනා වගේ දේවල් ඔබට හුරු කරගන්න පුළුවන්ද කියලා බලන්න හිත පහදව ගන්න. පෝයට ඒ වගේම විවේකව දවසකට භාවනා වලට යන්න පුළුවන් කාලෙක මේ භාවනා මේ සිහි කරලා මේ අමානිවංශව බෝධුර නොවේ කියන පොත් වහන්සේ බලන්න. සිතට සුව දෙන භාවනා කියලා ලුක්සාංශික තවත් භාවනා විස්තර පොතක් තියෙනවා. ඒ පොතත් බලන්න. ඊළඟට CD මේ වලින් ඒ වගේ සංයුක්ත තැටි වලින් මේ භාවනාව පුරුදු කරනවා තියෙනවා. ඒවත් අහන්න. අහලා හොඳට පුරුදු හිමීටම පුරුදු වෙන්න. ටික ටික පුරුදු වෙන්න. සක්මන් භාවනාව නිතර කරගන්න බැරි නම් සිල් ගත්ත දවසට මොන දැන් මේ කාලේ ගෙදර දිම්මනේ ගොඩක් අය සිල් ගන්නෙ. එහෙම මේවා කරන්න ගෙදර ඉන්නවා නම් විවේක වෙලාවක් අරන් පොඩ්ඩක් සක්මන් කරන්න. ළමා ලපටි කෑ ගහනවා නම් රාත්‍රී කාලේ පැය කාලක් විතර නම් සක්මන් කරන්න. ඒවයි කාට හරි පුරුදු වුණොත් තියෙන ලොකු දෙයක්. ඒ නිසා අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ කායानुපස්සන භාවනා දෙකක් ඉගෙන ගත්තා. ඉරියාපතේ සති සම්පජන්න භාවනාව. ඉතින් අපිටත් මේ ගුණ ධර්ම දියුණු කරගන්න මේ කුසල් භාවනාව පුරුදු කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.